අපගිය වර්ෂාතත්වය මත ශේෂී මාපදාවට ලක්වෙච්ච පවුල් සංඛ්‍යාව 406ක් පමණ වෙනවා. ඒවගේ පුද්ගලයන් 1535ක් දැන්ට වාර්තා වෙන ආකාරයට ස්ථාන 23ක මේ සඳහා සහන වැඩපිළිවෙළ, එයට ආහාර පාන ලබා දීමේ වැඩපිළිවෙළ දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ ස්ථානවලට අපේ පහුගිය දවස්වල විශේෂයෙන්ම අඩුගන්නාවේ නාය යාම නිසා දේවල් 3ක් විනාශයට පත් වුණා. ඒ වගේම ජීවිත හානි සිද්ධ වුණා. පෞද්ගලිකාංශයේ ඇතම් ආයතන අපිට මේ සහන ලැබිය යුතු පුද්ගලයන් වෙනුවෙන් යම් යම් සහන ලබා දීමට කටයුතු කළ තියෙනවා. ඒ වගේම ඕනෑ කෙනෙකුට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තියෙන ආපදා කළමනාකරණ අංශයේ 0.8 1 22.26 97ට කතා කරන්න පුළුවන්.